මේ අයව පරාද කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. අපි බුලට් කොලෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ ආණ්ඩුවට සම්බන්ධ වෙච්ච මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට කියනවා පළමුවෙන්ම හෙට පැවැත්වෙන ඡන්දෙදී මේ අයවැයට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න කියලා. ඒගොල්ලෝ එහෙම ඡන්දේ පාවිච්චි කරලා මේ අයව පරද්දන්නේ නැත්නම් වැඩ කරන ජනතාවට වෘෂමිති ව්‍යාපාරයට සිද්ධ වෙනවා. පාරට බැහැලා තමන්ගේ ඉල්ලීම් නැවත දිනා ගන්නත් අවශ්‍ය කරන සටනක් පටන් ගන්න.